بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් سبحان الذي أسرى بعبده ليلا من المسجد الحرام إلى المسجد الأقصى إلى المسجد الأقصى الذي باركنا حوله لنريه من آياتنا إنه هو السميع البصير وآتينا موسى الكتاب وجعلناه هدى لبني إسرائيل ألا تتخذوا من دوني وكيلا ذرية من حملنا مع نوح إنه كان عبدا شكورا وقضينا إلى بني إسرائيل في الكتاب لتفسدن في الأرض مرتين ولتعلن علوا كبيرا إكما راتري أكتولة තම ගැත්තාව ඔහුට අපගේ සංඥාවන් පෙන්වීම සඳහා මක්කාවේ මස්ජිදුල් හරාමේ සිට එහි වටා පිටාව අප විසින්ම ආශිර්වාද කර තිබුණු ජෙරුසලමේ මස්ජිදුල් අක්සා එනම් දුර බැහැර දෙවි මැදුර දක්වා රාත්‍රී කාලයේ ගෙන ගිය ඔහු එනම් අල්ලාහ් ඉඳුරා සුවිසුද්ධය සැබවින්ම ඔහු සර්ව ශ්‍රාව්‍යය සර්ව දෘෂ්ටියය මීට පෙර අපි මූසා වෙත ධර්ම ග්‍රන්ථය පිරිනැමෙමු. නුඹලා මාහැර වෙනත් කිසිවෙකු බාරකරුවෙකු ලෙස නොගනිවුයි. ඊශ්‍රායෙල් දරුවන්ට එය යහමඟ කළෙමු. නුඹලා නූහ් සමග යාත්‍රාවේ අප ඉසුළු අයගේ පරපුරය. සැබවින්ම ඔහු එනම් නූහ් ගුණගරුක ගැත්තෙක් විය. නුඹලා මහ පොළොවේහි දෙවරක් අපරාධ කරන්නෙහුමය. තවද නුඹලා මහත් ලෙස උදම් වන්නේහුම යයි ඊශ්‍රායෙල් දරුවන්ට අපි දේව ග්‍රන්ථයෙහි තිරණය කළෙමු. فَإِذَا جَاءَ وَعْدُ أُولَاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَنَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَنَا أُولِي بَأْسٍ شَدِيدٍ فَجَاسُوا خِلَالَ الدِّيَارِ وَكَانَ وَعْدًا مَفْعُولًا ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُمْ بأموال وبنين وجعلناكم أكثر نفيرا إن أحسنتم أحسنتم لأنفسكم وإن أسأتم فلها فإذا جاء وعد الآخرة ليسوءوا وجوهكم وليدخلوا المسجد كما دخلوه أول مرة وليتبروا ما علوا تتبيرا عسى ربكم أن يرحمكم وإن عدتم عدنا وجعلنا جهنم للكافرين حصيرا ඒ දෙකෙන් පළමු වන ප්‍රතිඥාව පැමිණි විට නුඹලාට එරෙහිව මහත් වූ බල සම්පන්න අපගේ වහලුන් එවිමු. එවිට ඔවුහු රටෙහි ඔබ මොබ කාවැදුනාහ එනම් විනාශ කළහ. තවද එය ඉටු කිරීමට නියමිත වුණු ප්‍රතිඥාවක් විය. ඉන් පසුව අපි ඔවුන් අභිබවා යෑමේ වාරය නුඹලාට ලබා දුනිමු. තවද ධනයෙන්ද දරුවන්ගෙන්ද අපි නුඹලාට උපකාර කළෙමු. අපි නුඹලා සංඛ්‍යාවෙන් අධික කළෙමු. නුඹලා යහපත කළාහුනම් නුඹලාටම යහපත කරගත්හ. නුඹලා අයහපත කළාහුනම් එය නුඹලාගේම ආත්මයටමය. පසුව දෙවැනි අනතුරු ඇඟවීම ඉටු කිරීමේ අවස්ථාව එළඹුණු විට ඔවුන් නුඹලාගේ මුහුණු විරූපීකරණු පිණිසද මුලින් වූ සතුරන් පළමු වරට එයි එනම් බයිතුල් මුකද්දිස්හි ඇතුළු වුණාක් මෙන් මේ අයද එහි ඇතුළු වී තම අතට අසු වූ සෑම දෙයක්ම විනාශ කරනු පිණිසද අපි නුඹලාට එරෙහිව වෙනත් සතුරන් යෙදවීමු. නුඹලාගේ පරමාධිපති නුඹලාට දයාලු වන්නට පුළුවන්. නමුත් නුඹලා කලින් හැසිරුණු ආකාරයට යලිත් හැසිරුණේ නම් අපිද අපේ දඩුවම යලිත් යොදවන්නෙමු. තවද ගුණ මකුවන්ට නිරය සිරගයක් බවට පත් කළෙමු. إن هذا القرآن يهدي للتي هي أقوم ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا كبيرا وأن الذين لا يؤمنون بالآخرة أعتدنا لهم عذابا أليما. سببين ما مما القرآن إتامت نوارد دا كره مغي پنوائي تاود يحا کام کرن وشواس كينت نيتا واشين ما اونت مهت او آن سان ساتي سباران شيا دنية تاود پارولو وغن وشواس نوکرن آئت වේදනීය දඩුවම අපි පිළියෙල කලෙමුයි අනතුරු හඟවන්නේ. وَيَدْعُو الْإِنْسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ وَكَانَ الْإِنْسَانُ عَجُولًا وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ وَلِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلًا وَكُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا اقْرَأْ كِتَابَكَ كَفَى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا. يَا حَبَّتَ سَنْدَهَا ඔහුගේ අයදීම ලෙසින්ම මිනිසා අයහපත සඳහා අයදී. තවද මිනිසා නොඉවසිලිවන්ත සුළු ඉක්මන්කාරීය. දහවල සහ රාත්‍රිය අපි සංඥාවන් දෙකක් ලෙස කළෙමු. තවද රාත්‍රිය සංඥාව අපි මකා දැමීමු. නුඹලාගේ පරමාධිපතිගේ වරප්‍රසාද නුඹලා සොයා ගැනීමටත් තවද නුඹලා වර්ෂ ගණනද සංඛ්‍යාවද දැන ගැනීමටත් අපි දහවල් කාලයේ සංඥාව දීප්තිය බවට පත් කළෙමු. තවද සියලු දෙයක්ම අපි සවිස්තරයෙන් විස්තර කළෙමු. සෑම මිනිසෙකුටම ඔහුගේ ඉරනම අපි ඔහුගේ ගෙලෙහි බැන්දෙමු. කියාමත් එනම් මලවුන් කෙරෙන් යලි නැගිටුවන දිනේ ඔහු විවෘතව දකින පුස්තකයක් අපි ඔහුට ගෙනහැර පාන්නෙමු. නුඹේ පුස්තකයේ කියවනු මෙදින නුඹ ගැන ගණන් ගැනීමට නුඹම ප්‍රමාණයයි කියනු ලැබේ. මන් ඉහ්තදා ෆඉන්නමා යහ්තදී ලිනෆ්සි වමන් ධල්ල ෆඉන්නමා යධල්ලු අලයිහා වලා තසිරු වාසිරතු විස්ර උඛ්‍රා වමා كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبَعَثَ رَسُولًا وَإِذَا أَرَدْنَا أَنْ نُهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا فِيهَا ففسقوا فيها فحق عليها القول فدمرناها تدميرا وكم أهلكنا من القرون من بعد نوح وكفى بربك بذنوب عباده خبيرا بصيرا යමෙකු යහ මග පිළිපදින්නේද සැබවින්ම ඔහු යහ මග පිළිපදින්නේ ඔහුගේම යහපත උදෙසාය. යමෙකු නොමග ගියේද ඔහු නොමග යන්නේ ඔහුටම එරෙහිවය. බර උසුලන්නෙක් අන් කෙනෙකුගේ බර නොඋසුලන්නේය. සත්‍ය අසත්‍යයෙන් වෙන් කර දැක්වීමට රසූල්වරයෙකු එනම් ධර්ම දූතයෙකු අප යවනතුරු අපි දඩුවම් නොකරන්නෙමු. ජනාවාසයක් විනාශ කරන්නට අපි තීරණය කළහොත් එහි උද්දච්චව සිටින්නන්ට අපි නියෝග කරමු. එවිට එහිදී ඔවුහු අපගේ ආඥාවට අකීකරු වෙති. එවිට ඒට අපගේ තීරණය ස්ථිර වෙයි. එවිට අපි එය එනම් එම ජනාවාසය සහ මුලින් විනාශ කරමු. නූහ්ගෙන් පසුව අපේ ආඥාවන් මගින් අප පරම්පරා කීයක් විනාශයට පත් කළාද යන වග සිතා බලමු. නුඹගේ පරමාධිපති තම ගැත්තන්ගේ පාපයන් ගැන සර්වඥානීය සර්ව දෘෂ්ටිකය. මන් කාන යුරිදුල් ආජිල තඅජ්ජල්නා ලහු ෆීහා මා නෂාඋ ලිමන් නුරීද් ලිමන් ثم جعلنا له جهنم يصلاها مذموما مدحورا ومن أراد الآخرة وسعى لها سعيها وهو مؤمن فأولئك كان سعيهم مشكورا كلا نمد هؤلاء وهؤلاء من عطاء ربك وما كان عطاء ربك محظورا انظر كيف فضلنا بعضهم على بعض وللآخرة أكبر درجات وأكبر تفضيلا لا تجعل مع الله إلها آخر فتقعد مذموما مخذولا යම් කෙනෙකු ලෞකික ජීවිතයේ ක්ෂණික යහපතට ආශා කරන්නේ නම් අපි සිතූ දෑ අප සිතූ කෙනෙකුට එහිදී අපි ක්ෂණිකව ලබා දෙන්නෙමු. පසුව අපි ඔහුට නිරය නියම කරන්නෙමු. ඔහු ගර්භිතවද ප්‍රතික්ෂිප්තවද එහිදී පිලිස්සීමට ලක් වෙයි. යම් කෙනෙකු පරලොව අපේක්ෂා කරමින් විශ්වාසවන්තව ඒ සඳහා උත්සාහයෙන් කටයුතු කරන්නේද ඔවුන්ගේ උත්සාහය අගය කරනු ලැබේ. ලෞකික ජීවිතයේ ධන ධාන්‍ය ගැන සලකන විට මොවුන්ටද ඔවුන්ටද සියලු දෙනාටම නුඹගේ පරමාධිපතිගේ පරිත්‍යාගයන් අපි පිරිනමන්නෙමු. නුඹගේ පරමාධිපතිගේ පරිත්‍යාගය වැළැක්විය නොහැකිය. නබි මුහම්මද් අප ඇතමෙකුට වඩා ඇතමෙකු විශිෂ්ට කළේ කෙසේදයි බලනු. තරා තිරමෙන් පරලොව අති උසස්ය, තවද අති විශිෂ්ටය. අල්ලා සමග වෙනත් දෙවියෙකු නොගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත. وقضى ربك ألا تعبدوا إلا إياه وبالوالدين إحسانا إما يبلغن عندك الكبر أحدهما أو كلاهما فلا تقل لهما أف وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا رَبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ إِنْ تَكُونُوا صَالِحِينَ فَإِنَّهُ كَانَ لِلْأَوَّابِينَ غَفُورًا نُبَلَا اللَّهَ هَرَ වෙනත් කිසිවෙකු නොඅදහනු. තවද දෙමාපියන්ට දයාබරවනු. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ දෙදෙනාම නුඹ ළඟ මහලු වියට පත්ව හොත් ඔවුන් දෙදෙනාට උෆ්ෆින් එනම් චි යනුවෙන් නොකියනු. ඔවුන් දෙදෙනාට දුර්මුඛ නොවනු. ඔවුන් දෙදෙනාට ගෞරව වචනයෙන් ආමන්ත්‍රණය කරනුයි නබි මුහම්මද් නුඹගේ පරමාධිපති නුඹට නියෝග කරයි. තවද ඔවුන් දෙදෙනාට දයාලුභාවයෙන් යටහත් පහත්ව සලකව්. තවද මාගේ පරමාධිපති ආනනි, බාලවියේ ඔවුන් දෙදෙනා මා කාරුණිකව සහ ආදරයෙන් හදාවඩාගත් ආකාරයෙන්ම ඔවුන් දෙදෙනාට දයාන්විත වනු මැනවයි නබි මුහම්මද් දුවා ප්‍රාර්ථනා කරමින් පවසව්. නුඹලාගේ සිත් සතන් තුළ ඇති දේ නුඹලාගේ පරමාධිපති මැනවින් දනි. නුඹලා දැහැමි ලෙස ජීවත් වෙනවා නම් පසුතැවිලි වී ඔහු වෙත හැරෙන්නන්ට සැබවින්ම ඔහු ක්ෂමාශීලීය. وآتِ ذا القربى حقه والمسكين وابن السبيل ولا تبذر تبذيرا إن المبذرين كانوا إخوان الشياطين وكان الشيطان لربه كفورا وإما تعرضن عنهم ابتغاء رحمة من ربك ترجوها فقل لهم قولا ميسورا ولا تجعل يدك مغلولة إلى عنقك ولا تبسطها كل البسط فتقعد ملوما محسورا إن ربك يبسط الرزق لمن يشاء ويقدر إنه كان بعباده خبيرا بصيرا නුඹගේ කිට්ටු ඥාතීන්ට ඔවුන්ගේ නියමය දෙනු. තවද දිලින්දාන්ටද මගීන්ටද ඔවුන්ගේ නියමයන් දෙනු. නුඹගේ මුදල් නිෂ්කාරණේ නාස්ති නොකරනු. සැබවින්ම නාස්තිකාරයෝ ෂයිතන්ගේ සහෝදරයෝ වෙති. ෂයිතන් ඔහුගේ පරමාධිපතිට අකෘතඥය. නුඹගේ පරමාධිපතිගෙන් නුඹ ආරක්ෂා කරන දයාලුභාවය බලාපොරොත්තුවෙන් නුඹ ඔවුන් කෙරෙන් වැළකෙන්නෙහිනම් එවිට ඔවුනට කාරුණික වචන කියව. නුඹගේ අත නුඹගේ ගෙලට නොහකුලවව්. තවද සහ මුලින්ම එය දික් නොකරව්. එසේ කළහොත් එවිට නුඹ ගර්හවට හා අසරණ භාවයට පත්වන්නේය. සැබවින්ම නුඹගේ පරමාධිපති ඔහු අභිමත වූ කෙනෙකුට භෝග සම්පත් පතුරවන්නේය. තවද අභිමත කෙනෙකුට එය හකුලවන්නේය. සැබවින්ම ඔහු තමාගේ ගැත්තන් ගැන සර්වඥය සර්ව දෘෂ්ටිකය. වලා තකුතුලු අවුලාදකුම් ඛෂ්‍යත ඉම්ලාක් නහ්නු නර්සුකුහුම් වඉයාකුම් ඉන්න කත්ලහුම් කාන ඛිත්අන් කබීරා වලා තක්රබු الزිනා ඉන්නහු කාන ෆාහිෂන් وساء سبيلا ولا تقتلوا النفس التي حرم الله إلا بالحق ومن قتل مظلوما فقد جعلنا لوليه سلطانا فلا يسرف في القتل إِنَّهُ كَانَ مَنْصُورًا දිලිඳු කමට බියෙන් නුඹලා නුඹලාගේ දරුවන් නොමරව. අපි ඔවුන්ටත් නුඹලාටත් බොජුන් සපයන්නෙමු. ඔවුන් ඝාතනය කිරීම සැබවින්ම බිහිසුණු අපරාධයකි. තවද දුරාචාරයේහි හැසිරීමට ලංනොවව්. සැබවින්ම එය ඉතාමත් අවිනීත ක්‍රියාවකි. තවද දරුණු පාපකාරී මාර්ගයකි. ඝාතනය කිරීමට අල්ලා තහනම් කළ ජීවයක් නීත්‍යානුකූලව මිස නොමරව්. යමෙකු අසාධාරණ ලෙස ඝාතනය කරනු ලැබුවේ නම් අපි ඔහුගේ උරුමකාරයාට වන්දි ගැනීමේ බලයක් දුනිමු. එහෙත් ඔහු ඝාතනයෙහි සීමාව නොඉක්ම විය යුතුය. සැබවින්ම ඔහුට උදව් කරනු ලබන්නේය. ولا تقربوا مال اليتيم إلا بالتي هي أحسن حتى يبلغ أشده وأوفوا بالعهد إن العهد كان مسؤولا وأوفوا الكيل إذا كلتم وزنوا بالقسطاس المستقيم ذلك خير وأحسن تأويلا ولا تقف ما ليس لك به علم إن السمع والبصر والفؤاد كل أولئك كان عنه مسؤولا ولا تمش في الأرض مرحا إنك لن تخرق الأرض ولن تبلغ الجبال طولا كل ذلك كان سيئه عند ربك مكروها අනාථයාගේ වස්තුවට ඔහු මුහුකුරා යන වයසට එළඹෙන තෙක් මැනවින් මිස ලං නොවුණු. තවද ගිවිසුම ඉටු කරනු. සැබවින්ම ගිවිසුම ගැන ප්‍රශ්න කරනු ලබන්නේය. නුඹලා මනින විට පූර්ණ මිම්මට මනිනු. තවද සමබර තුලාවෙන් කිරණු. ඒ ඉතා හොඳය. තවද අවසානයේදී වඩාත් යහපත්ය. නුඹට ඒ ගැන දැනුමක් නැතිද නොපිලිපදිනු. සැබවින්ම ශ්‍රවණයද දර්ශනයද සිතද ඒ සෑම දෙයක් ගැනම ප්‍රශ්න කරනු ලබන්නේය. මහ පොළොව මත උඩඟුල් ලෙස ගමන් නොකරනු. සැබවින්ම නුඹට මහ පොළව පලාගෙන යා නොහැකිය. තවද කඳු මුදුන් දක්වා නුඹට උස්විය නොහැක්කේමය. ඒ සියල්ලෙහිම දුෂ්ට ප්‍රතිඵලය නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයේ පිළිකුල් සහගතය. ذلك مما أوحى إليك ربك من الحكمة ولا تجعل مع الله إلها آخر فتلقى في جهنم ملوما مدحورا أفأصفاكم ربكم بالبنين واتخذ من الملائكة إناثا إنكم لتقولون قولا عظيما මෙය නුඹගේ පරමාධිපති නුඹට පහල කළ ප්‍රඥාවෙන්ය. අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු ආදේශ නොකරනු. එසේ කළහොත් නුඹ ගර්හාවට පත් කරනු ලදුව සියලු හොඳ දෑ අහිමි කරනු ලදුව නිරයට හෙළනු ලබන්නේය. නුඹලාගේ පරමාධිපති පුත්‍රයින්ගෙන් නුඹලා විශිෂ්ට කොට දූවරුන් වශයෙන් මලක්වරුන් ගත්තේද? සැබවින්ම නුඹලා භයානක කියමනක් කියන්නේ හුය. وَلَقَدْ صَرَّفْنَا فِي هَذَا الْقُرْآنِ لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا قُلْ لَوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّابْتَغَوْا إِلَى ذِي الْعَرْشِ سَبِيلًا سبحانه وتعالى عما يقولون علوا كبيرا ඔවුන් මෙනෙහි කරනු පිණිස අපි මෙම කුර්ආනයේහි සැබවින්ම නොයෙක් අයුරින් අනුශාසනා කළෙමු. නමුත් සත්‍යයෙන් ඈත්වීම මිස ඔවුනට එය වැඩි නොකරන්නේය. නබි මුහම්මද් ඔවුන් කියන්නාසේ, ඔහු එනම් අල්ලා සමග දෙවිවරුන් සිටිත්නම්, ඔවුන් එනම් අර්ශ් පරමාසනයේ හිමි වෙත ඔහු ඉවත් කිරීම සඳහා මාර්ගයක් සොයන්නේමයයි කියනු. ඔහු සුවිශුද්ධය. තවද ඔවුන් කියන දෙයින් අතිශයින් උත්කෘෂ්ටය. تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَن فِيهِنَّ وَإِن مِّن شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَسْتُورًا وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَىٰ أَدْبَارِهِمْ نُفُورًا අහස් හතද මහ පොළවද ඒවායේ ඇති සියලු දෑද ඔහුව සුවිසුද්ධ කරති. ඒයින් කිසිවක් ඔහු පැසසුම් කරමින් සුවිසුද්ධ කරනු මිස නැත. නමුත් ඔවුන්ගේ සුවිසුද්ධ කිරීම නොබලා නොවටහන්නාහුය. සැබවින්ම ඔහු ශාන්තය අධික ක්ෂමාශීලීය. නුඹ කුරාණය පාරායණය කරන විට නුඹ සහ පරලොව විශ්වාස නොකරන අතර අදෘශ්‍යමාන තිරයක් ඇති කලෙමු. ඔවුන් එය නොවටහනු පිණිස ඔවුන්ගේ සිත් මත වහන්තරාද ඔවුන්ගේ කන්හි බිහිරි බවද ඇති කලෙමු. නුඹ අල් කුරාන්හි නුඹගේ පරමාධිපති පමණක් මෙනෙහි කරන විට ඔවුන් පිලිකුලෙන් පිටපා ඈත් වන්නාහ. නහ්නු අලමු බිමා යස්තමිඋන බිහි ඉස් යස්තමිඋන ඉලයික ව ඉස් හුම් නජ්වා ව ඉස් හුම් නජ්වා ඉස් යකූලු ළාලිමුන ඉන් තත්තබිඋන ඉල්ලා රජුලම් මස්හූරා انظر كيف ضربوا لك الأمثال فضلوا فلا يستطيعون سبيلا ඔවුන් නුඹලාට සවන් දෙන කලෙහි ඔවුන් එහි එනම් අල් කුර්ආනයේහි කුමක් අසන්නට කැමැතිදැයි අපි ඉතා හොඳින් දනිමු. තවද ඔවුන් රහස් සාකච්ඡා කොට හෝනියම් කරන ලද මිනිසෙකු මිස නුඹලා අනුගමනය නොකරන්නේහුයයි කියන කලෙහිද අපි එය හොඳින් දනිමු. ඔවුහු නුඹට මොන විදියෙ උපමා පට බඳින්නේහිදැයි බලව ඔවුහු නොමග ගොස් සිටිති. එනිසා ඔවුනට නිවැරදි මාර්ගය සොයාගත නොහැකිය. وقالوا أإذا كنا عظاما ورفاتا أإنا لمبعوثون خلقا جديدا قُلْ كُونُوا حِجَارَةً أَوْ حَدِيدًا أَوْ خَلْقًا مِّمَّا يَكْبُرُ فِي صُدُورِكُمْ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا قُلِ الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ قُلْ عَسَىٰ أَنْ يَكُونَ قَرِيبًا يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِ وَتَظُنُّونَ إِلَّا بِثُمْ إِلَّا قَلِيلًا අප ඇට කටු සහ දූවිලි බවට පත් වූ පසු සැබවින්ම නවමැවීමක් ලෙස අප මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන්නේ දැයි ඔවුහු අසති. නුඹලා කළු ගල් හෝ යකඩ හෝ වනුයි කියනු. නැතහොත් නුඹලාගේ සිතෙහි වඩාත් මහත් වූ නිර්මාණයක් වනුයි කියනු. අපට නැවත පණ දෙන්නේ කවුරුන්දැයි එවිට ඔවුහු කියති. පළමු වර නුඹලා මැවූ ඔහුමයයි කියනු. එවිට ඔවුහු නුඹ වෙත ඔවුන්ගේ හිස්සලා මේ සිදුවන්නේ කවදාදැයි කියති. එය ළඟදීම වනු ඇතැයි කියනු. ඔහු නුඹලා කැඳවන දිනේ නුඹලා එයට ප්‍රතිචාර වශයෙන් නැගිට ඔහුට ප්‍රශංසා කරමින් පිළිතුරු දෙන්නේහුය. තවද නුඹලා මෙලොව රැඳී සිටියේ මදක් මිස නැතැයි නුඹලා සිතන්නේහුය. وَقُلْ لِعِبَادِي يَقُولُوا الَّتِي هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنْزَغُ بَيْنَهُمْ إِنَّ الشَّيْطَانَ كَانَ لِلْإِنسَانِ عَدُوًّا مُبِينًا رَبُّكُمْ أَعْلَمُ بِكُمْ إِنْ يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِنْ يَشَأْ يُعَذِّبْكُمْ وَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ وَكِيلًا ඉතා යහපත් දේ කතා කරනුයි නබි මුහම්මද් මාගේ ගැත්තන්ට කියනු. සැබවින්ම ෂයිතන් ඔවුන් අතර සතුරුකම් ඇති කරන්නේය. සැබවින්ම ෂයිතන් මිනිසාගේ ප්‍රකට සතුරාය. නුඹලාගේ පරමාධිපති නුඹලා ගැන මැනවින් දනි. ඔහුට අභිමත නම් ඔහු නුඹලාට දයාව දක්වයි. නැතහොත් ඔහුට අභිමත නම් ඔහු නුඹලාට දඩුවම් දෙනු ඇත. නබි මුහම්මද් අපි නුඹ ඔවුන් මත බාර කරුවෙකු ලෙස නොඑව්වෙමු. وربك أعلم بمن في السماوات والأرض ولقد فضلنا بعض النبيين على بعض وآتينا داود زبورا قل ادعوا الذين زعمتم من دونه فلا يملكون كشف الضر عنكم ولا تحويلا أولئك الذين يدعون يبتغون إلى ربهم الوسيلة أيهم أقرب ويرجون رحمته ويخافون عذابه إن عذاب ربك كان محظورا وإن من قرية إلا نحن مهلكوها قبل يوم القيامة أو معذبوها عذابا شديدا كان ذلك في الكتاب مسطورا نوبي පරමාධිපති අහස්වල සහ මහ පොළොවේහි සියලු ප්‍රාණීන් ගැන මැනවින් දනි. සැබවින්ම අපි සමහර නබිවරුන් තරාතිරමින් සෙසු අයට වඩා විශිෂ්ට කළෙමු. තවද දාවුද්ට සබූර් දහම ප්‍රදානය කළෙමු. අල්ලාහ හැර නුඹලාගේ උදව්කරුවන් යැයි නුඹලා සිතන අය එනම් අනෙකුත් දෙවිවරුන්ගෙන් අයදෙව්. නමුත් නුඹලාගේ දුක් කරදර පහ කිරීමට හෝ එය වෙනස් කිරීමට හෝ ඔවුන්ට කිසිම බලයක් නැතයි නබි මුහම්මද් කියනු. ඔවුන් අයදින අයම ඔවුන්ගෙන් කවරෙකු තමන්ගේ පරමාධිපති වෙත ඉතා සමීප විය හැකිදැයි මාර්ග සොයති. තවද ඔවුන් ඔහුගේ දයාව අපේක්ෂා කරති. ඔහුගේ දඩුවමටද බිය වෙති. සැබවින්ම නුඹගේ පරමාධිපතිගේ දඩුවම බිය විය යුතු දෙයකි. කිසිම ජනාවාසයක් නැත. කියාමත් එනම් මලවුන් කෙරෙන් යළි නැගිටුවන දිනයට පෙර අප එය විනාශයට පත් කරන හෝ දැඩි දඩුවමකින් එයට දඩුවම් පමුණුවන හෝ මිස මෙය ලෞහුල් මහ්ෆුල් නම් සදාකාලික පුවරුවන ග්‍රන්ථයෙහි සටහන් කරන ලද්දකි. وَمَا مَنَعَنَا أَن نُرْسِلَ بِالْآيَاتِ إِلَّا أَن كَذَّبَ بِهَا الْأَوَّلُونَ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا بِهَا وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا تَخْوِيفًا وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ وما جعلنا الرؤيا التي أريناك إلا فتنة للناس والشجرة الملعونة في القرآن ونخوفهم فما يزيدهم إلا طغيانا كبيرا පෙරවිසු අය ඒවා බොරු යයි කීම නිසා හැර ආයාත් එනම් සංඥාවන් එවීමෙන් වෙනත් කිසිවක් අප වැලක් වූයේ නැත. තවද සමූද් වරුන් වෙත අපි විවෘත සංඥාවක් ලෙස ඔට්ටු දෙන පහල කළෙමු. නමුත් ඔවුහු ඇයට වේදනා කළහ. තවද බිය ගන්වනු පිණිස මිස අපි ආයාත් එනම් සංඥාවන් නොඑවීමු. නබි මුහම්මද් නුඹගේ පරමාධිපති මෙම ජනයා හාත්පසින් වටලන බව අප නුඹට පැවසූ සැටි සිහියට නගව්. අප නුඹට පෙන්වා දුන් දර්ශනයේද කුරාණයෙන් ශාප කරන ලද ගසද මෙම ජනයාට පිරික්සුමක් මිස නොකලෙමු. තවද අපි ඔවුන් නැවත නැවතත් බියගැන්වීමු. නමුත් එය පියගැන්වීම මහත් උඩඟුකම් මිස ඔවුනට වැඩි නොකරන්නේය. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا قَالَ أَرَأَيْتَكَ هَذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَى يَوْمِ الْقِيَامَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إلا قليلا قال اذهب فمن تبعك منهم فإن جهنم جزاؤكم جزاء موفورا واستفزز من استطعت منهم بصوتك وأجلب عليهم بخيلك ورجلك وشاركهم في الأموال والأولاد وعدهم وما يعدهم الشيطان إلا غرورا إن عبادي ليس لك عليهم سلطان وكفى بربك وكيلا මේද සිහියට නගව. නුඹලා ආදම්ට සුජුද් එනම් නමස්කාර කරනුයි අපි මලකුරුන් එනම් සුර දූතයින්ට අණ කළෙමු. එවිට ඔවුහු සියලු දෙනාම සුජුද් කළහ. නමුත් ඉබ්ලිස් හැර ඔබ මැටියෙන් මැවූ කෙනෙකු හමුවේ මා සුජුද් කළ යුතු දැයි ඔහු එනම් ඉබ්ලිස් කීවේය. ඔබ සලකා බලන්න, ඔබ මට ඉහලින් තැබුවේ මේ තැනත්තාද? කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ දක්වා ඔබ මට කල් දෙන්නේහිනම් ඔහුගෙන් පැවතෙන සියලු දෙනා මම සහමුලින් උපුටා දමමි. ස්වල්ප දෙනෙකු හැර, ඔහු ඉබ්ලිස් කීවේය, යව, ඔවුන්ගෙන් යමෙක් නුඹ අනුගමනය කළෙහිද එවිට පූර්ණ පළවිපාකයසේ නුඹලාගේ පළවිපාකය සැබවින්ම නිරයයි. ඔහු එනම් අල්ලාහ් කීවේය, ඔවුන්ගෙන් නුඹට හැකි කෙනෙකු නුඹගේ හඬින් මුලා කරන. ඔවුන්ට විරුද්ධව නුඹගේ අශ්වාරෝහකයින් සහ පාබල සේනාව රැස් කරන. ධනයේ සහ දරුවන් කෙරෙහි ඔවුන්ගෙන් කොටස්කරුවෙකු වනු ඔවුන්ට ප්‍රතිඥා දෙනු. ෂයිතන් ඔවුන්ට මුලාව මිස ප්‍රතිඥා නොදෙන්නේය. සැබවින්ම මාගේ ගැත්තන් වන ඔවුන් කෙරෙහි ෂයිතන් වන නුඹට කිසිම බලයක් නැත. නබි මුහම්මද් ආරක්ෂකයෙකු වශයෙන් නුඹගේ පරමාධිපති නුඹට ප්‍රමාණවත් වන්නේය. ربكم الذي يزجي لكم الفلك في البحر لتبتغوا من فضله إنه كان بكم رحيما وإذا مسكم الضر في البحر ضل من تدعون إلا إياه فلما نجاكم إلى البر أعرضتم وَكَانَ الْإِنسَانُ كَفُورًا أَفَأَمِنْتُمْ أَنْ يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا لَكُمْ وَكِيلًا ඔහුගේ දායාදයන් නුඹලා සොයා ගැනීමට සාගරේ නුඹලාට නැව මෙහෙවන්නා නුඹලාගේ පරමාධිපති වේ. සැබවින්ම ඔහු නුඹලාට අසමසම කරුණාන්විතය. සාගරයේදී නුඹලාට විපතක් සිදු වූ විට ඔහු හැර නුඹලා අයදින අය කිසිම දෙයක් කිරීමට අසමත් වෙති. නමුත් ඔහු නුඹලාට උදව් කරයි. එහෙත් ඔහු නුඹලා සුරක්ෂිතව ගොඩ බිමට ගෙන ආ විට නුඹලා ඔහුට පිටුපාති. සැබවින්ම මිනිසා අකෘතඥය. ඔහු නුඹලා පොළෝ ගැබ තුල ගිල්වීමෙන් හෝ නුඹලාට ගල් කැට සහිත සුලි සුනඟක් එවීමෙන් හෝ එවිට නුඹලාට ආරක්ෂකයෙකු නොලැබේ යන්නෙන් හෝ නුඹලා සුරක්ෂිතද? أَمْ أَمِنْتُمْ أَنْ يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَى فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِنَ الرِّيحِ فَيُغْرِقَكُمْ بِمَا كَفَرْتُمْ ثُمَّ لَا تَجِدُوا لَكُمْ عَلَيْنَا بِهِ تَبِيعًا وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا إِسَيْتْ نَتِنَمْ اللَّهُ نُبَلَى يَلِتْ إِهِ إِنَمْ سَاغْرَيْتَ پَمُنُوَا එවිට නුඹලා වෙත ඡණ්ඩ මාරුත්‍යක් hama නුඹලාගේ අකෘතඥභාවය නිසා නුඹලා සාගරයෙහි ගිල්වා යන්නෙන් හෝ එවිට නුඹලාගේ මේ ඉර නම ගැන අපගෙන් විමසීමට කෙනෙකු නුඹලාට නොලැබේ යන්නෙන් හෝ නුඹලා සුරක්ෂිතද? සැබවින්ම ආදම්ගේ දරුවන් අපි සම්භාවනීය කළෙමු. ගොඩබිමෙහිද සාගරයෙහිද ඔවුන් ඉසුළුවෙමු. තවද පිවිතුරු දැයින් ඔවුනට භෝග සැපයීමු. තවද අප මැවූ බොහෝ ජීවීන් අතුරින් ඔවුන් අති විශිෂ්ට කළෙමු. යවුම නදුඋ කුල්ල උනාසින් බිඉමාමිහිම් فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُولَئِكَ يَقْرَؤُونَ كِتَابَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا وَمَنْ كَانَ فِي هَذِهِ أَعْمَى فَهُوَ فِي الْآخِرَةِ أَعْمَى وَأَضَلُّ سَبِيلًا وَإِنْ كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ وَإِذًا لَاتَّخَذُوكَ خَلِيلًا وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدْتَ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا إِذًا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا وَإِن كَادُوا لَيَسْتَفِزُّونَكَ مِنَ الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا وَإِذًا لَّا يَلْبَثُونَ خِلَافَكَ إِلَّا قَلِيلًا سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِنْ رُسُلِنَا وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا ඔවුන්ගේ නායකයා සමග සෑම ජන සමාජයක්ම අප කැඳවන දිනය සිහියට නගනු. එවිට තම වාර්තාව තමන්ගේ දකුණ අතට දෙනු ලබන්නෝ ඔවුන්ගේ වාර්තාව කියවති. ඔවුන්ට ස්වල්ප වශයෙන් හෝ අපරාධ කරනු නොලබන්නේය. යමෙකු මෙහිදී අන්ධයෙකු ලෙස ජීවත් වූයේද ඔහු පරලොවදීද අන්ධය. තවද නිවැරදි මඟ සොයා ගැනීමේදී ඔහු අන්ධයාට වඩා ඉතා දරුණුය. නබි මුහම්මද් අප නුඹට හෙළිදරව් කරන දෙයින් එය නොවන දෙයක් අප වෙනුවෙන් නුඹ ගෙතීමට නුඹ පෙළඹවීමට ඔව්හු තත් කළාහුමය. නුඹ එසේ කළහොත් එවිට ඔව්හු සැබවින්ම නුඹ යහළුවෙකු කරගන්නාහුමය. අපි නුඹ තිරසර නොකළෙමු නම් නුඹ සුළු වශයෙන් හෝ ඔවුන් වෙත නැඹුරු වන්නට ඉඩ තිබුණි. එසේ කළහොත් දිවියෙහි දඩුවම දෙගුණයක්ද මරණයෙහි දඩුවම දෙගුණයක්ද කරමින් අප නුඹට එහි රස බලවන්නට ඉඩ තිබුණි. එවිට අපට එරෙහිව නුඹට උදව් කරුවෙකු නුඹ නොදකින්නේය. එයින් නුඹ බැහැර කරනු පිණිස නුඹව මෙම භූමියෙන් පන්නා දැමීමට ඔවුහු තැත් කළාහුමය. එසේ කළහොත් ඔවුහු නුඹට පසුව මෙහි ටිකක් මිස නොනවතින්නෝය. නුඹට පෙර අප ඒ වූ අපගේ ධර්ම දූතවරුන්ගේ ක්‍රමය වූයේ මෙයයි. තවද අපගේ ක්‍රමයෙහි වෙනසක් නුඹ නොදකින්නේය. أقم الصلاة لدلوك الشمس إلى غسق الليل وقرآن الفجر إن قرآن الفجر كان مشهودا ومن الليل فتهجد به نافلة لك عسى أن يبعثك ربك مقاما محمودا وقل رب أدخلني مدخل صدق وأخرجني مخرج صدق واجعل لي من لدنك سلطانا نصيرا وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. නබි මුහම්මද් හිරු හැරෙන කලෙහි සිට රාත්‍රියේ අඳුර දක්වා සලාතේ ඉටු කරව. තවද අලුයමයේහි කුර්ආනයේ පාරායනය කරව. අලුයමයේහි කුර්ආනයේ පාරායනය කිරීම ගැන සාක්ෂි දරන ලදී. තවද රාත්‍රියේහි තහජ්ජුද් සලාතේ ඉටු කරව. මෙය නුඹට අමතර සලාතේකි. නුඹගේ පරමාධිපති නුඹ ප්‍රශංසනීය තත්වයකට ආරෝහණය කරනු ඇත. මාගේ පරමාධිපති ආනනි, සත්‍යයේ දොරටුවෙන් ඔබ මා ඇතුළු කරනු මැනව. සත්‍යයේ දොරටුවෙන්ම මා පිට කරනු මැනව. තවද මට උදව් වන අනබලයක් ඔබගේ සන්නිධානයෙන් මට ලබා දෙනු මැනවයි නබි මුහම්මද් ප්‍රාර්ථනා කරමින් කියව. තවද සත්‍යය සම්ප්‍රාප්ත විය, අසත්‍යය අහෝසි විය. සැබවින්ම අසත්‍යය ස්වභාවයෙන්ම අහෝසි වන්නේ යයි නබි මුහම්මද් කියව. وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ كَانَ يَئُوسًا قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَى سَبِيلًا. විශ්වාසිකයින්ට සුවයද දයාවද වන දෑ අපි අල් කුර්ආනය මගින් පහල කළෙමු. නමුත් එය අපරාධකරුවන්ට එනම් අවිශ්වාසිකයින්ට හානිය මිස කිසිවක් වැඩි නොකරන්නේය. අපි මිනිසාට අනුග්‍රහය පිරිනමන විට ඒ ගැන නොසලකා ඔහුගේ ඉලපත් හරවා ඔහු ඈත්වන්නේය. නමුත් ඔහුට නපුරක් සිදුවන විට ඔහු බලාපොරොත්තු සුන් කරගන්නේය. සෑම කෙනෙක්ම තම තමන්ගේ පිළිවෙතට අනුව ක්‍රියා කරති. නමුත් යහමඟ සිටින්නේ කවුරුන්දැයි නුඹලාගේ පරමාධිපති මැනවින් දනීයයි නබි මුහම්මද් කියව. وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُم مِّنَ الْعِلْمِ إِلَّا قَلِيلًا ولئن شئنا لنذهبن بالذي أوحينا إليك ثم لا تجد لك به علينا وكيلا إلا رحمة من ربك إن فضله كان عليك كبيرا قل لئن اجتمعت الإنس والجن على أن يأتوا بمثل هذا القرآن لا يأتون بمثله ولو كان بعضهم لبعض ظهيرا රූහ එනම් ආත්මය ගැන ඔවුහු නුමගින් ප්‍රශ්න කරති. රූහ එනම් ආත්මය මාගේ පරමාධිපතිගේ ආඥාවෙන්ය. තවද ඥානයෙන් ස්වල්පයක් මිස නුඹලාට නොදෙන ලද්දේයි නබි මුහම්මද් පවසව්. නබි මුහම්මද් අපට අබිමත වූයේ නම් අප නුඹට හෙළිදරව් කළ දෑ අපි පැහැරගන්නෙමු. එවිට අපට එරෙහිව උදව් කරන්නෙකු නුඹට ලබාගත නොහැකිය. එය අප පැහැර නොගන්නේ නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාලුභාවයෙන් මිස නොවේ. සැබවින්ම නුඹ කෙරෙහි ඔහුගේ වරප්‍රසාදය මහත්ය. මෙම කුරාණයේ වැනි ග්‍රන්ථයක් ගෙන එන්නට මිනිසුන් සහ ජින්වරුන් එකමුතු වූ නමුත් ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකුට උදව් වුවද එවැන්නක් ගෙන එන්නට ඔවුනට පුළුවන් කමක් නැතයි නබි මුහම්මද් කියව්. وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ فَأَبَى أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا وَقَالُوا لَن نُؤْمِنَ لَكَ حَتَّى تَفْجُرَ لَنَا مِنَ الْأَرْضِ يَنْبُوعًا أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خِلَالَهَا تَفْجِيرًا أَوْ تُسْقِطَ السَّمَاءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللَّهِ وَالْمَلَائِكَةِ قَبِيلًا أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَى فِي السَّمَاءِ وَلَن نُؤْمِنَ لِرُقِيِّكَ حَتَّى تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَقْرَأُهُ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنْتُ إِلَّا بَشَرًا رَسُولًا ජනයාට දහම් පණිවිඩය අවබෝධ කරවීම පිණිස මෙම කුර්ආනයේහි සියලු දෑහි උපමාවන් සැබවින්ම අපි යොදා ඇතෙමු. නමුත් ජනයාගෙන් වැඩි දෙනෙක් ප්‍රතික්ෂේප මිස නොකලේය. නුඹ මහ පොළවෙන් අපට දිය උල්පතක් මතු කරනතුරු අපි නුඹ විශ්වාස නොකරන්නෙමු යනුවෙන් ඔවුහු කීහ. නැතහොත් ඉන්දියෙන් සහ මිදියෙන් උයනක් නුඹට වී එහි ගංගාවන් ගලා බසින්නට සලස්වනතුරු නැතහොත් නුඹ කී පරිදි අහස කැබිලිවලට කඩා අපමත වැටීමට සලස්වනතුරු නැතහොත් නුඹ අප ඉදිරි පිටට අල්ලා සහ මලක් වරුන් ගෙන එනතුරු නැතහොත් නුඹට රන්මුවා මන්දිරයක් තිබෙනතුරු නැතහොත් නුඹ අහසට ආරෝහණය කරනතුරු තවද ඒ බව සනාථ කිරීමට අපට කියවිය හැකි ග්‍රන්ථයක් නුඹ අප වෙත පහල කරනතුරු නුඹගේ ආරෝහණය ගැන අපි විශ්වාස නොකරමුයි ඔවුහු කීහ. මාගේ පරමාධිපති සුවිසුද්දේ මා කිසිවිටකත් මිනිසෙකු වූ රසූල් එනම් ධර්ම දූත වරයෙකු මිස නොවීමියයි නබි මුහම්මද් පවසව. وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَى إِلَّا أَن قَالُوا بعث الله بشرا رسولا قل لو كان في الأرض ملائكة يمشون مطمئنين لنزلنا عليهم من السماء ملكا رسولا قل كفى بالله شهيدا بيني وبينكم إنه كان بعباده خبيرا بصيرا ومن يهد الله فهو المهتد ومن يضلل فلن تجد لهم أولياء من دونه ونحشرهم يوم القيامة على وجوههم عميا وبكما وصما مأواهم جهنم كلما خبت زدناهم سعيرا جنياوت يها مغ پمني کلهي اون اي وشواس كريمين الله مينيسكو رسول انام درم دوت وره كوليس පහළ කළේ දැයි ඔවුන්ගේ කීම මිස නොවැළැක් වූයේය. නිදහසේ හැසිරෙන මලක් වරුන් මහ පොළොවෙහි වීනම් සැබවින්ම අපි ඔවුන් එනම් මිනිසුන් වෙත ආසින් රසූල්වරයෙකු ලෙස මලක්වරයෙකු එවන්නෙමු යැයි නබි මුහම්මද් කියනු. නුඹලා සහ මා අතර විනිශ්චය සඳහා සාක්ෂියක් වශයෙන් අල්ලා ප්‍රමාණවත්ය. සැබවින්ම තම ගැත්තන් ගැන ඔහු සර්ව ප්‍රඥය සර්ව දෘෂ්ටිකය. අල්ලාහ් යමෙකුට යහමඟ පෙන්වන්නේද ඔහුමය යහමඟ යන්නා. තවද ඔහු යමෙකු නොමඟ යවන්නේද ඔවුනට ඔහු හැර වෙනත් ආරක්ෂකයින් නුඹ නොදකින්නේය. කියාමත් එනම් මලවුන් කෙරෙන් යලි නැගිටවන දිනේ අන්ධයින් ගොළුවන් සහ බිහිලන් ලෙසින් ඔවුන් මුණින් වැතිර සිටින විලාශයෙන් අපි ඔවුන් එක් රැස් කරවන්නෙමු. ඔවුන්ගේ නිවහන අපායයි. එහි සැර අඩුවී යන සෑම අවස්ථාවකදීම අපි ඔවුන්ට ගින්න වැඩි කරන්නෙමු. ذلك جزاؤهم بأنهم كفروا بآياتنا وقالوا أإذا كنا عظاما ورفاتا أإنا لمبعوثون خلقا جديدا أولم يروا أن الله الذي خلق السماوات والأرض قادر على أن يخلق مثلهم وجعل لهم أجلا لا ريب فيه فأبى الظالمون إلا كفورا قل لو أنتم تملكون خزائن رحمة ربي إذا لأمسكتم خشية الإنفاق وكان الإنسان قتورا ඔවුන් අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කළ නිසා අප ඇටකටු සහ දූවිලි බවට පත්ව තිබියදී නව නිර්මාණයක් ලෙස අප නැගිටවනු ලබන්නේ දැයි ඔවුන් කී නිසාත් මෙය ඔවුන්ගේ ඵල විපාකයයි. අහස් හා මහ පොළොව මැවූ අල්ලාහ් ඔවුන් බඳු අය මැවීමට නියත වශයෙන්ම බල සම්පන්නයයි ඔවුන්ට නොවැටහෙන්නේද? තවද ඔවුන් යලි නැගිටවීමට නිශ්චිත කාලයක් ඔහු නියම කළේය. එය ඒකාන්තයි. එහෙත් මෙම අපරාධකාරයෝ අකෘතඥ බවින් ප්‍රතික්ෂේප මිස නොකළහ. මාගේ පරමාධිපතිගේ දයාලුභාවයේ නිධානය නුඹලා සන්තකයෙහි තිබුණේ නම් ඒවා වියදම් වෙතැයි බියෙන් නුඹලා එය රඳවා ගන්නෙහිය. සැබවින්ම මිනිසා පටු චේතනාවලින් යුක්තය. ولقد آتينا موسى 9 آيات بينات فاسأل بني إسرائيل إذ جاءهم فقال له فرعون إني لأظنك يا موسى مسحورا قال لقد علمت ما أنزل هؤلاء إلا رب السماوات والأرض بصائر وإني لأظنك يا فرعون مثبورا فأراد أن يستفزهم من الأرض فأغرقناه ومن معه جميعا وقلنا من بعده لبني إسرائيل اسكنوا الأرض فإذا جاء وعد الآخرة جئنا بكم لفيفا وبالحق أنزلناه وبالحق نزل وما أرسلناك إلا مبشرا ونذيرا سببين ما موسى تابي پهدل سنجا نوحاق دوننمو ايگن نوب إسرائيل دروان گين أصاو ඔහු එනම් මූසා ඔවුන් වෙත පැමිණි කලෙහි ඕ මූසා නුඹ සූනියම් කාර්යයක ලෙස සැබවින්ම මම සිතන්නෙමි ෆිරාවුන් ඔහුට කීවේය ප්‍රත්‍යක්ෂ සාධක ලෙස මේවා එනම් සංඥා අහස් සහ මහ පොළොවේහි පරමාධිපති හැර වෙනත් කිසිවෙකු පහළ නොකළ බව සැබවින්ම නුඹ දනි ඕ ෆිරාවුන් නුඹ විනාශයට පත් වූවෙකු යයි මම නියත වශයෙන්ම සිතන්නෙමියයි ඔහු එනම් මූසා කීය. එවිට ඔහු එනම් ෆිරාවුන් ඔවුන් එනම් මූසා සහ ඊශ්‍රායෙල් දරුවන් මහ පොළවෙන් මුලින් උපුටා දැමීමට තීරණය කළේය. එනිසා අපි ඔහුද ඔහු සමග වූ සියලු දෙනාද දියෙහි ගිල් ඌවෙමු. නුඹලා මෙම භූමියෙහි පදිංචිව. ආඛිරත් නම් පරමාන්ත දිනේ ප්‍රතිඥාව එළඹෙන විට නුඹලා සියලු දෙනා එක් රැස් කරවන්නෙමුයි. ඉන්පසුව එනම් ෆිරාවුන් ගිල්වීමෙන් පසුව අපි ඊශ්‍රායෙල් දරුවන්ට කීවෙමු. අපි එය එනම් අල් කුර්ආනයේ සත්‍යය සමග පහල කළෙමු. තවද එය සත්‍යය හා පහල විය. නබි මුහම්මද් විශ්වාසවන්තයින්ට සුභාරංචිය දෙන්නෙකු ලෙසද ප්‍රතික්ෂේපකයින්ට අනතුරු අඟවන්නෙකු ලෙසද මිස අපි නුඹ නොඑව්වෙමු. وقرآنا فرقناه لتقرأه على الناس على مكث ونزلناه تنزيلا قل آمنوا به أو لا تؤمنوا إن الذين أوتوا العلم من قبله إذا يتلى عليهم يخرون للأذقان سجدا ويقولون سبحان ربنا إن كان وعد ربنا لمفعولا ويخرون للأذقان يبكون ويزيدهم خشوعا قرآن يأبي كتاس كلمو نوب اي جنيات كرما كرمين پارايني كرنو پينس تاود اي كدين كد پحل كلمو نوب لا اي وشواس كرنو නැතහොත් විශ්වාස නොකරනු. මෙයට පෙර ප්‍රඥාව දෙන ලද අය ඔවුනට එය පාරායණය කරන කලෙහි සුජූද් කරමින් මුනින් වැටෙනෝයයි නබි මුහම්මද් ඔවුනට කියනු. අපගේ පරමාධිපති සුවිසුද්ධය. අපගේ පරමාධිපතිගේ පොරොන්දුව ඒ කාන්ත වශයෙන්ම ඉටු කරනු ලබන්නේයයි ඔවුහු කියති. තවද ඔවුනට එය ඇසෙන විට ඔවුහු හඬමින් මොනින් වැතිරෙති. තවද එය ඔවුන්ගේ අවනත භාවය වැඩි කරන්නේ යැයි නබි මුහම්මද් කියනු. قل ادعوا الله أو ادعوا الرحمن أيما تدعوا فله الأسماء الحسنى ولا تجهر بصلاتك ولا تخافت بها وابتغ بين ذلك سبيلا وقل الحمد لله الذي لم يتخذ ولدا ولم يكن له شريك في الملك ولم يكن له ولي من الذل وكبره تكبيرا نبلا الله යනුවෙන් ඔහුට අනගසනු නැතහොත් අර්රහ්මාන් යනුවෙන් අනගසනු නුඹලා කෙසේ අනගැසුවද ඔහුට ඊතා අලංකාර නම් ඇත නුඹගේ සලාතේදී කටහඬ වැඩි නොකරනු තවද එය අඩු නොකරනු ඒ අතර මැද ක්‍රමයේ යොදා ගනුයි නබි මුහම්මද් පවසනු ඔහුට පුතෙකු නොගත්තා වූද රාජ්‍යයේහි ඔහුට කොටස්කරුවෙකු නැත්තා වූද තවද ඔහුට බැගෑ බවින් ආරක්ෂකයෙකු ඔහුට අවශ්‍ය තරමට දුර්වල නැත්තා වූද අල්ලාහට සියලු ප්‍රශංසායි නබි මුහම්මද් පවසව. තවද ඉතාමත් අතිශ්‍රේෂ්ඨමත් අන්දමින් ඔහු විභූතිමත් කරනවා.